මට පැය භාගික කාලයක් වෙනක කතාවක් කරන්න තියෙන්නේ. අදනේ තමයි අනාත්මය. නිවැරදි අනාත්මයට යන්න ඉස්සෙල්ලා වැරදි ආත්මය තේරුම් ගන්න ඉන්න වෙනවා. පෙර ආත්මේ පැතුවාදෝ මේ ආත්මේ හමු වීදෝ. සමාජයේ ආත්මය කියන වචනේ පාවිච්චි කරන්න ජීවිතේට. ලබන ආත්මේ මේ ආත්මේ. ඒක සිංහලින් ජීවිතයේ අවුරුදු 60 70ක 80ක ජීවිතය හඳුන්වන්න දෙයක බලයක්. ආත්මයක් නැහැ කියන එක නෙවෙයි අනාත්ම කියන කියන්නේ. මේ ආත්මය සිංහලින් ඔය ආත්ම කතාවක් නෙවෙයි බුදු සමයේ තියෙන්නේ. බුදු සමයේ තියෙන්නේ සංස්කාරයන්ගේ ආත්මය, සංස්කාරයන්ගේ අනාත්මය. ඒක ආත්ම සහ අනාත්ම. එතකොට තියෙන්නේ සංස්කාරවල. අනාත්ම දකින්න ඉස්සර වෙලා ආත්ම කොට ගන්නවා කියන එක දැනට කරලා තියෙන වැඩක් මේ අය. ඒක එහෙම නොකරන එකට අනාත්ම කියන්නේ. හින්දා ආත්ම කොට ගන්න එක තේරුම් ගන්නකො. මොනවද ආත්ම කොට ගන්න කියලා. හොඳයි. දස සංඥා වලට යන්න. අනිත්‍ය සංඥා. ඊළඟට අනාත්ම සංඥා. අනාත්ම සංඥා කියන එකේ පෙන්වන්නේ ජීවිතේ ආත්මයක් නැහැ කියලා. අහිංසක අම්මලාගේ ශරීරය කොටස් දෙකකට බෙදාන බෙදාන ගිහින් වෙන් කරනවා හිතින්. ඊට පස්සේ කෙස්වල ලොම්වල නියවල ආත්මයක් නැහැ හින්දා මේකේ ආත්මයක් නැහැ කියලා බැලුවම හරි වගේ පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බැලීම ඔය ඇහැට බලන බැලිල්ලක් නෙමෙයි. සදා පඤ්ඤාය පස්සේ. මේ කතා අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස. අඥාවන්තයින් සඳහායි. ඒ කාරණා එනිසා අපි අර පාලියෙන් තියෙන තැන බලන්න මොනවද අනත්ත කියලා කියන්නේ. ඒ තමයි බුදුන් වහන්සේ කියන්නේ ඉන්න. චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බෝ අනත්තා, ධම්මෝ අනත්තා, මනෝ අනත්තා. ඉතීමේසු අජ්ජත්තික බාහිර ආත්මේසු අනත්තානුපස්සී විහෙරති. මේවා දැනගෙන ඔය ආත්මය කියලා කතා කරන්නේ මනුස්සය ජීවිතේට. අජ්ජත්තික බාහිර ආයතනේසු ඇතුළත සහ පිටත ආයතන 12ක් තියෙනවා. ඒ 12ට සම්බන්ධ දේවල් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ තේරුම් ගැනීම අනාත්ම, මිනිස්සුන්ගේ පිළිගැනීම ආත්ම. නම් ආත්ම කොට ගන්නවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මොකද ආත්ම කොට ගන්නවායි කියලා කියන්නේ. දැන් මේ 12 තුල කතා කරන්න එපායි. ඔය 12 තුන කතා කරන 12 තුල කතා කරන්න නැතුව කියන බණ උගන්වන අනාත්මයක් කොහොමද ධර්මයක් වෙන්නේ? ආත්මයක් අනාත්මයි ආත්මයක් නැහැ කියලා කවුරු හරි මොඩෙක් උගන්වනවා. ඒ වගේ කියයි. චක්කු රූපං සෝත සබ්ද මේවා අපිව ඉගෙනගත්ත සිංහල භාෂාවෙන් උගන්නන අර්ථයෙන් අරන් හරියන්නේ නැහැ. සෞඛ්‍ය විද්‍යාවේ අර්ථයෙන් අරන් හරියන්නේ නැහැ. අවිධර්මයේ කියන එක මේ අවිධර්මය මම කතා කරන්නේ. චිත්තසාරික රූප නිබ්බාන ගණන් කරන අවිධර්මය නෙමෙයි අපි ළඟ සිදු වෙන්නා වූ සැබෑ අවිධර්මය. එතකොට ඇහැක් තියෙනවා නෙවෙයි ඇහැ අලුතින් හැදෙනවා. රූපයක් තියෙනවා නෙවෙයි. රූපය එකට ගැටෙනවා. ඒ මොහොතේ මේ සියල්ල ඇහැදී රූපේ ගැටි අර කැමරාවකින් පින්තූරයක් ගන්නකොට ක්ෂණික ආලෝකය අරගෙන පින්තූරය හැදලා නිවිල යන්නේ. ඉවර කරපු ගමන් පින්තූරේ ආලෝකය සෙවනැල්ලක් හැදෙනවා, පින්තූරේ වැටෙනවා, ඒ මොහොත ඕෆ් වෙනවා. තිබිලා දේ ක්ෂණයකින් සිදු වෙන්නේ. කාචය විවෘත කරන ගමන් ආලෝකය යමන් කරලා ආලෝකින් අර ක්‍රියාපටය ඉච්චල දාන ආලෝකේ ඒ වෙනුවට දෙන ලක් හැදෙනවා. ඒක ශනික නේද? ඒක නම් කියන්නේ නැහැ. ඒක ඇස. ඇස කියන්නේ ඔපිට පැත්තෙන් තියෙන ඇහි පිල්ලම් හරි ඇහි බැම හරි අක්ෂි ගෝලේ හරි අක්ෂි කාචය හරි නෙමෙයි. මේ ටික මිනිස්සුෙකුට තියෙන මරණ හමත් නමුත් පේන්නේ නැහැ නේ. මේ පණ කියන තැනකට නැත්තම් මේ නාම ජීවිතෙන් රූප ජීවිතයක ශක්තියක් තියෙනවා මේ අපවත්තන්ට තියෙනකොට ඇස තුල පවතින අරමුණු ගන්න පුළුවන් හැකියාවක්. ඒ කියන්නේ ඇතුලේ අපි නම් චක්කු ප්‍රසාදේ කියනවා ජීවිද්‍යාව තුළින් ගත්තොත් එහෙම ඒකට වචනයක් පාවිච්චි කරනවා. දැන් මට මතක නැද්ද මන් දන්නේ. ඒකද පාවිච්චි කරනවා කතා කරන වචනයක්. ඒ ප්‍රසාදයට අරමුණු ගන්න පුළුවන් හැකියාව. ඒකද ඒ තමයි ඇස. ඇස අර කැමරාවට විරුද්ධ වෙලා වැහෙනවා වගේ ඇස මේ මොහොතේ අරමුණට ඉපදිලා නැතෙනවා. ඒ නිසා තමයි ඇස නැත නිසා තමයි කන්න සද්දයකට අරමුණ වෙනකොට ඇහැ නැහැ. අර ඇහැ මෙල්ල ඉවරයි. ආලෝකයට කැමරා ශාස්ත්‍රයේ විරුද්ධ වෙනවා වගේ මේ ඇසට ඉදරින් තියෙන රූපයක ඉදරින් තියෙන රූපේ බිම්බය ආලෝකයට වැටිලා ඔය වගේම එකක් ඇසේ මේ දෘෂ්ටි විතානේ කියන වචනේ අතම මේ ප්‍රසාදයේ ගාව යටිපැත්තට හැදෙනවා. උඩට ඉතලිය ගාව හැදුවොත් එහෙම ඊට පස්සේ පොළවේ ඇහැ ඇතුළේදී යටට ඉතලිය හැදිනවා. යටි ප්‍රතිබිම්බය කියලා කියනවා. මේ ප්‍රතිබිම්බය නැතුව ලෝකේ දෙන කිසිවක් බලන්න බෑ අපට. බාහිර ලෝකේ තියෙන දේවල්. අන්න ඒ ප්‍රසාදයටයි අර ප්‍රතිබිම්බයටයි තමයි ඇසයි රූපයයි කියන්නේ. ඇස පට ව්‍යාපෝතේජෝ ආයුද එතකොට රූපේ පට ව්‍යාපෝතේජෝ ආයුද එතකොට මෙතෙන්ද එනදී ඇස ආත්ම කොට ගන්නවා රූපේ ආත්ම කොට ගන්නවා ඉදිරියෙන් තියෙන රූපේ ගන්නවා කියලා අපි කියනවා ඉදිරියෙන් තියෙන ආශ්‍රයෙන් මේ ඇතුලේ තියෙන රූපේට රූප රූපේ කියනවා. ඔය අවිධර්මයේ ප්‍රසාදයයි ගෝච රූපය කියන්නේ ඕකට. එහෙම උගන්වන්නේ නැහැ පොත්. ඒ වුණත් තේරෙන්නේ නැහැ ප්‍රතිසම. ගෝච රූපය කියන්නේ ඉස්සරහ තියෙන කියලා උගන්වන්නේ. ගලපර බලන්න බටවිස රූපයට ගලපන්න පුළුවන් කියලා. අවිධර්මයේ ඔබ අටවිස රූපයකට බෙදනවා. බෙදලා ආහාරයෙන් ගන්නහර පටවි ආපෝ තේජෝ මහා භූත කියලා කියනවා. මහා භූත නිසා ශරීරය තුළ උපදින රූප 24 උපාදාය රූප. ගහම් පිට තියෙන්න බෑ නිතර රූප 24ම තියෙන්න ඕන ශරීරේ. ගෝච රූපේ කියන්නේ ඉතරහින් තියෙන මිනිස්සෙක් නම් කොහොමද ඒක එතකොට අර 28 රූපේ 24කට අයිති වෙන්නේ? මේක තේරුම් ගන්න මොලයක් නැද්ද අපි දරුකාරින්ද? ඒ නිසා ඒකේ උදව්වෙන් අර පහළ වෙන බිම්බය, ප්‍රතිබිම්බය ඒක තමයි ගෝච රූපය. අන්න ඒසත් රූපය එසත් රූපය අත්ව මේ රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපේ ඇත. අන්න ආත්ම කියන්නේ ඒක තමයි. ඒ විතරක්ම රූපේ හතුරා මිතුරා හොද කෙනා නරක කෙනා අන්න රූපේ ආත්ම කොට ගන්නවා. එසත් ආත්මයි රූපත් ආත්මයි චක්කුම් අත්ත රූපං අත්ත ප්‍රදග්ධා මනුස්සයාට සෝතන් සෝතනත්තර වගේ එකක්. ඔය බාහිර තියෙන කම්පෙත්ෙන් අල්ලා උරුවෙලට ගහන්න පුළුවන් එකක්. නමුත් කන කියන්නේ ධර්මයේ කන ඇතුලේ තිබෙනා වූ ශබ්දයේ අරමුණු ගෝචරය කරගන්න පුළුවන් සෝත ප්‍රසාදයට. එතන පහළ වෙන පස්ස චෛසිකය තමයි ශබ්ද රූපය කියන්නේ. බාහිර තියෙන එක නෙමෙයි. මට මතකයි මම මගේ සමා කාලේ දවසක් ගමේ ඈත තියෙන ගල් දෙකක් අතරදී අයියෙන් කතා කළා. එයා පැත්තට ඇවිල්ලා ටිකක් කල යනකොට ගල පැත්තෙන් මගේ කටහඬ මට ඇහෙනවා. මම අයියෙන් කතා කළොත් මේ ආලෝ ගමන් කරලා මේ ශබ්ද තරංගේ ගලේ වදිනවා. එතනම ආපහු වෙනවා. ආපහු වෙනකොට මට ශබ්දය ඇහෙන්නේ ගල ගාව. මගේ කටහඬ නෙමෙයි. බලන්න ඕනද කියලා කරවලා. ඒ වගේ ඒ ගුවන් ඥානයේ සද්දේ තියෙන එක නෙමෙයි අපේ සිතේ පහළ වෙන චෛසිකේනොයි අපට ඇහෙන්නේ. ඒක තමයි ශබ්ද රූපය. බාහිරව ඉන්න බෑනේ ප්‍රසාද ප්‍රසාද පහයි ගෝචර රූප හතරයි කියලා අටවිස රූපේ උගන්වන්නේ. ඇතුලේ තියෙන ඒවා කියලා නේ. හා බලන්න පොත්වල හරි කවුරු හරි උගන්ලා තියෙනවද කියලා මේ රටේ උතෝම. ඒකයි සියුම් නුවණක් ඕනේ කියලා කියන්නේ. එතකොට එතන එහෙමනම් ශබ්දේ මිහිරි අමිහිරි. ශබ්දේ ඇහෙන ප්‍රසාදේ කන ශබ්දේ ශබ්ද රූපේ. එතකොට හතුරා මිතුරා කුණහරපේ හොඳේ කාදී වශයෙන් අරගෙන එකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාපුවාම ශබ්දේ ආත්ම වෙනවා. ඒ බාර ගැනීමෙන් ලෝභ දේශ මොහ කරනකොට ශබ්දේ ආත්මයි අසත් ආත්මයි. ගන්ධයත් තියෙනවා. ගන්ධය සඳහා සකස් කරලා තියෙන නාස්පුඩු දෙකේ ඇතුළු තියෙනා වූ ජීව ප්‍රසාද බව. මරණ පොද්දුලට නැහැ තියෙනවා. නමුත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. හෙම්බිරිස්සාව වෙන පොද්දුලට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාදයට පාර නිසානේ. එහෙනම් මේ ගාන ප්‍රසාදය තමයි නාසය කියන්නේ. ඒකට ඇවිදින් ගන්ධ කලාප වලට තමයි මෙතන හට ගන්න ජයසිකේ තමයි ගන්ධ රූපේ. තන් තේරුම් ගන්න හොඳ දෙයක් තියෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය තේරම මොනවද? ප්‍රසාද නැත්තම් සිත පහළ වෙන එක. ඇසේ සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත, සිතේ සිත තමයි ඇහැ කියන්නේ. සකනම් එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කර ඇති, එකිනෙකට වෙනස් අරමුණු වශයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් අපට තියෙනවා බුදුන් වහන්සේ වදාළා. ඉන්ද්‍රිය පහට සිත පිටිනවා, සිත අරමුණු රස අනුභව කරනවා. එහෙනම් ඇස කියන්නේ ඇසේ සිත දක්ක විඥානය. කන කියන්නේ කනේ සිත සෝත විඥානය. ඇස කියන්නේ සිත. සිතට තියෙනවද පඩවිය ආපෝ තේජු. ඒකට පහළ වෙන බිම්බය ඒත් රටි බිම්බයක් හඳුනා ගන්න ඉඳලා ඒකටත් පඩවිය ආපෝ තේජු තියෙනවද? කොහොමද නාම රූප බෙදුවේ මට කියන්නේ? පඩවිය ආපෝ තේජුත් එක්කලා අරගෙන එතකොට එහෙනම් එතන මොකද වෙන්නේ? නාසය සම්බන්ධයෙන් දුරයන් වෙලකින් ගන්ධ කලාප පිට වෙනවා. ඒ වෙලෙදිම වදිනවා නාසය. දුරයන් ගඩිය තීරණය කරලා මේක ගඳයිද සුවඳයිද කියලා. ඒකෙන් පිට වෙන්නේ ගන්ධ කලාප හැමෝටම. හදාගත්ත අතීතය අනව ගත්තල නාය ගැටෙනකොට පිළිකුල උපදිනවා. කෙනෙකුට ආසාව උපදිනවා. දැන් ආත්මෝනේ මොකද්ද? ගන්ධේ. එක්කෙනෙකුට ගන්ධය අනාත්මයි ආත්මයි, අනිත් එක්කෙනාට ආත්මයි ගඳයි කියලා සුවඳයි කියලා. ගන්ධ ගඳ සම්ම පිළිකුල උපදිනවා, සෝදනන් ආසාව උපදිනවා. ඒක දුර්යන් වෙලිද තිබුණේ ගන්ධ රූපේ. අන්න එහෙම අරමුණ සම්බන්ධයෙන් ඇතිවෙනා වූ ප්‍රත්‍යෙන් ක්‍රීමේදී තමයි ඇලීම ගැටීම හටගන්නේ. එතකොට ගන්ධේ මම, ගන්ධේ මගේ ආත්ම. චක්කුම් අත්තා, රූපං අත්තා, සෝතං අත්තා, ශබ්දං අත්තා, ගානං අත්තා, දන්දං අත්තා, රසං අත්තා, ජීවහා අත්තා, රසං අත්තා, කායෝ අත්තා, මනෝ අත්තා, පොට්ටබ්බෝ අත්තා, ධම්මා අත්තා. ඕක තමයි පුතග්ජනයාගේ ධර්මය. මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට. ආත්මය එතකොට ජීවිතේ නෙමෙයි, අරමුණේ ඇලීමට ගැටීමට අල්ලා ගැනීමට නමක් ආත්ම කියන්නේ. ආත්ම කොට ගත්තහම මොකද වෙන්නේ? නිකන් ඉවර වෙන්න බෑ. ආත්ම කොට ගත්තහම ඒක සසරට බැඳෙනවා, හෙවත් සිත අභ්‍යන්තරයට හේතු ඉතුරු වෙනවා. එනාර මඤ්ඤමානෝ කියන්නේ මේ ආත්ම කොට ගැනීමට. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ මමත්වෙන් ගැනීමෙන් සතරට වැදෙන්න හේතු ඉතුරු වෙනවා. උඩින් කොළ එළියපුවා තියලා ලියපා, අටින් කාබන් කොළ එළිය වෙනවා. අපි යට කොළ එළියෙන්නේ නැහැ, නමුත් එළිය වෙනවානේ. ඒ වගේ ආත්ම කියන එකේ තේරුම ජීවිතේ නෙමෙයි, අරමුණේ ඇලීමට ගැටීමට නම ආත්ම කොට ගන්නවා. එහෙනම් අසකරණාසේ දිවකය කියලා දොරවල් 6කට බෙදලා දොරවල් 6න් අරමුණු 6ක් විග්‍රහ කරන්න නැති ආගමක මේවා පිළිබඳව කතා කරන්නේ කවුරුත්. එතකොට ඒගොල්ලෝ කල්පනා කරන්නේ ජීවිතය තුළ ආත්මයක් වෙනව නැරුණාම ඒක පරලෝ යනවා. ජීවිතය තුළ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, අරමුණෙන් අරමුණට අපි මාරු වෙනවා. අරමුණ හටගෙන ආත්ම කොට ගත්තොත් හේතු ඉතිරිලා නැතෙනවා, නැසත් ආත්ම කොට ගත්තේ නැසත් නැතෙනවා. ඊළඟ එහෙන් කනට මොකක් කවුරුත් යන්නේ නැහැ. නාසයෙන් අරමුණට, මුලෙට, දිවෙන් කයට අරමුණ මාරු වෙනකොට කවුරුත් යන්නේ නැහැ. එතන එතනම නැසෙනවා. ඒ නැසෙන නිසා ආත්මයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ආත්ම කොට ගත්තොත් නැසෙන්නේ යලි අනාගත ඵලයක් උපදවන්න ඒක ආත්ම දෘෂ්ටිය තියෙන වරද්ද. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, හතුරා, මිතුරා පවපිනයි ආත්ම කොට ගන්නෙ. පව ආත්ම කොට ගත්තොත් සතරට බැඳෙනවා. පින හොඳ වුණත් ආත්ම කොට ගත්තොත් කාමසුගතියට බැඳෙනවා. ධානයේ ආත්ම කොට ගත්තොත් බඹලොට බැඳෙනවා. එහෙමයි. ආත්ම කොට ගන්න බැරි බව තමයි අනාත්ම. න ආත්ම නම් ආත්මයක් නැහැ කියලා ගන්නවානේ. ආත්ම කොට ගැනීමෙන් කෙලස් එකතු වී සතරට වැඩි අනාත්ම කොට ගැනීමේදී හේතු ඉතුරු නොවී අවසන් වෙයි. සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ පංචස්කන්ධය තුල නේද? ඇතුළ කන්තුල් නාසය තුල නේද? අනාත්ම වශයෙන් බලන්න කියන්නේ ලෝභ දේශ මොහ කොට ගන්න එපා කියලා. ලෝභ දේශ මොහ කොට ගන්න එකට තමයි ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. එහෙනම් ඔබේ ආත්ම ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර තමයි. එහෙනම් ඔබට ආත්ම තියෙනවා. ඒවන් නම් පාවිච්චි කරන්නේ නම් ඔබ ආත්ම කොට ගැනීම තියෙනවා. ඒතම් මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතෝ කියන්නේ මොකද්ද? ජීවිතයද? එය ඇසෙන් නම් රූපේ, කනෙන් නම් සද්දේ, නාසෙන් නම් ගන්ධය, දිවෙන් නම් රස, කයෙන් නම් පහස, පවෙන් නම් පව, පිනෙන් නම් පින, ධානයෙන් නම් ධානය. ඕන එකක් ඒතම්. අරමුණ අල්ලා ගැනීමෙන් මම හැදේ. අන්න ආත්ම හැදෙනවා. අරමුණ වෙනයි හතකර නැතෙනවා. ඒ අතරතුර අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගන්න ගියොත් ඒක මඤ්ඤමාණය නැත්නම් ඒතම් මම වෙනවා. මම වුණොත් ඒක මගේ බලම මගේ වෙනවා, පස්සේ මම මගේ වෙනවා. ඒතම් මම ඒතෝ අහං අස්මි. ඒකම ඒකටම තමයි මගේ ආත්මය. දැන් මේ මොහොතේ හටගෙන නැතන කාරණය මගේ ආත්ම කොට ගැනීම නිසා තමයි අවසන් නොවි හේතු ඉතුරු වෙන්නේ. නিত্য සුඛ ආත්ම මොන් ආත්ම වතනේ ආවා. ස්කන්ධ පංචකයට එන දේ තමයි අපි ආත්ම කොට ගන්න එක තියෙන එකක් නෙමෙයි, ඒකයි දෘෂ්ටියක් කියලා කියන්නේ. සක්කාය දිට්ඨි කියන්නේ ප්‍රයහ ඇතුළ සිදුවෙන ක්‍රියාකලාපයට පෙනෙන සත්‍රූපයක් නිසා රූපකන සංඥා සංකාර පහ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියන්නේ ලාභෙන් අලාභෙන් සැපෙන් දුකෙන් අල්ලගත්ත ගමන් පංචස්කන්ධය ආත්ම කොට ගත්තා. ආත්ම කොට ගත්තා මායයට අහුවෙලා පංචස්කන්ධය නැතනකොට යලි උපදින්න කර්මයක් සිද්ධ වෙලයි නැතෙන්නේ. වසරට බැඳෙන්නේ එහෙමයි. එනම් පවතුල පිනතුල ධානය තුල මිනිසාට ආත්ම දෘෂ්ටිය තුල ඉන්න උනා බුදුන් වහන්සේ පහළ වෙන තුරු. පවට වඩා පින්න හොඳ වුණාට, පින්නට වඩා ධානය හොඳ වුණාට භව ගමන ආත්ම දෘෂ්ටිය තුන් භවයක. එනම් භව ගමන නිමා කරන්න ආත්ම කොට අරන් හරියන්නේ නැහැ. න ආත්ම අනාත්ම. අනාත්ම කොට ගැනීමේදී අනත්තම් කියලා හිතනවනේ. ඇහැ අනිත්‍යයි, අනිත් දුකයි, අනාත්මයි, ක්ලෙස් අනිත්‍යයි, දුකයි අනාත්මයි කියලා හිත හිතා ඉන්නවා අම්මලා, ආච්චි අම්මලා. ඒකේ ආත්මයක් නැහැ කියන අර්ථය. ආත්ම කොට ගන්න නැහැ කියන කේ තේරුම හිත ඉතුරු නොවි අවසන් වෙනවා. යදනිච්ඡං තදනත්තා. යදනිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං තදනත්තා. යමක් මගේ නොවේ නම් ඒක මම නොවේ, ඒක මගේ ආත්මේ නොවේ. ආත්මේ නොවීමේදී මොකද වෙන්නේ? ස්කන්ධ පහට හටගෙන අවශ්‍ය කටයුත්ත කරලා නැසෙන්න පුළුවන්. අර හේතු ඉතුරු නොකර. හේතු ඉතුරු ඉතුරු කරලා නැසෙන එක ආත්ම, හේතු ඉතුරු වෙයි නැසෙන එක අනාත්ම. අන්න බුදුහාමුදුරුව සතර දුකින් මිදෙන්න අනත්ත ලක්ෂණ සූත්‍රයේ පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියපු එක පංචස්කන්ධයේ කියේට ඒ මොහොතේ ඒ ඒ පුද්ගලයාට එන දෙයට පවනම් පව පංච උපාදානස්කන්ධය, පිනනම් පින පංච උපාදානස්කන්ධය, පස්වකටව සම්ප්‍රදාන් තවන්න දෙවි ධ්‍යාන පංච උපාදානස්කන්ධය. ස්කන්ධ පංචකේ ආත්මය මායයටයි තියෙන්නේ. මායයයික හැඩවැඩ වෙනස් කරනවා. පව පිනෝස්සේ. පව ආත්ම කොට ගනින් අපායට යන්න. පව හොඳ නැත්තම් පින ආත්ම කොටෙන් කියලා වටනවා. එතකොට කාම භවය රැඳෙන්න පුළුවන් පුණ්‍ය කර්මයක්. පව පින මදි කියලා ගත්තොත් ධ්‍යාන ආත්ම කොට ගනින් කියලා කියනවා. එතකොට භවය රැඳෙන්න පුළුවන් කොතන හරි. මාර්යා මේ හැඩ තුනක් හරි ගස්සලා ගමන ඇද වෙනවා ගැලවෙන්න දුන්නේ නැහැ. ඒසත් බුදුන් පහළ වෙනතුරු අනාත්ම දර්ශනය පහළ වුණ ආගමක් ලෝකේ නැහැ. අවිත් වශයෙන් අනාත්ම කියන අනාගත බුදුහාමරංගේ සාසනේ නිවන් දකින්න යන ඔක්කොම ආත්ම දෘෂ්ටිකයෝ. නැත්නම් කොයි ගමනක් තියන්නේ ආය? අනාත්ම දර්ශනයේ තසරක් නැහැ, ගමනක් නැහැ, ජීවිතේ ඉවර වෙනවා. ත්‍රිලෝකේ යන්න හරි බෝධිසත්වයෝ පාර වෙලා පාරමිතා පුරන්න හරි අනාගතේ බුදුන් දකින්න යන ඔක්කොම ඔවුන්ගේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම. ඔවුන්ට ඇති ධම්මන්තරණයක් නැහැ. අතුර පියාගන්න. තවයේ නිවන් මාර්ග පිළිබඳ ධර්ම දේශනා කරනකට පිටරන් කැනක් නැහැ අහන්න කෙනෙක් නැහැ කියලා. සමහර අය මට එහෙම ආරංචි වෙනවා. බුදුන් මරන්න ඕනේ නැත් දන්නේ මේ යුගෙත් කාට හරි. නෑ මම දන්නවා. ගොවියන් අතර, වෛද්‍යරුන් අතර, හෙදියන් අතර, විද්‍යාඥ වෛද්‍යරුන් අතර, උගතුන් අතර, මහාචාර්යවරුන් අතර හැම තැනම. බුදු සමයේ ගැඹුරු ප්‍රේමී ජීවිතයට සැනසීම ලබා ගන්න අය අද ඉන්නවා. දේවදත්තරට බුදුන් මරන්න ඕන වුණාට බෝධිසත්වෙන්න බුදුන් මරන්න ඕන නෑ. ගෞතම බුදුසසුන තුළ නිවන් මාර්ග වහන්න ඕන නම් ඒ ඔක්කොම දේවදත්තයෝ කවුවත් කොහෙ හිටියත්. අරක පියාලා. තව රට අපායට යවන්න, තව රට පරිහානියපත් කරන්න පුළුවන් නිවන් මාර්ග වහන්න ඕන නම්. හරියට බුදුහාමුදුරුව පින්ගෙන විතරක් දේශනා කරා කියලා හිතන්නේ නේ. බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණා නිවන් මාර්ග දේශනා කළේ. වෙන උපවත් කළේ නෑ. උන්නේ මාර්ගයේ ලෝකෙ තිබුණා. නිවන් මාර්ග නැති එකේ පුණ්‍ය මාර්ග විපාක අපතෙන් තෝරාගත්තේ වරදක් නැහැ. දෙරෙන්නේ නැති කෙනාට. නම් බුදුරේ තෝරට පහළ ආදේශනා කළ නිවන් මාර්ග විතරයි. ඒක වහන්න කාටවත් අයිතියක් නැහැ. අපේ කට වහන්නත් අයිතියක් නැහැ කාටවත්. අපිට තේරෙන්නේ අපි කියන බය නැතුව. ඇත්තනම් පිළිගන්න නැත්නම් අපිට වාදයක් නැහැ කවුරුත් එක්කලා. පිළිගන්න මිනිස්සු ඉන්න නිසානේ ජනවාරි මාස ධර්ම දේශනා 60 45යි. පෙබරවාරි මාසේ දවස් 26යි ධර්ම දේශනා 67යි. හෙට 31 වෙනිදා හවස් වෙනකොට ධර්ම දේශනා 70යි. මැද 6ක. මේ ශ්‍රී ලංකාවේ නැත්නම් අහන්න නැත්නම් මරණ කියන්න ඕනේ මෙච්චර. නෑ ඉන්න හොයන පිරිසක්. ඒසම් මේවා නිරවුල් කරන්න ඕන. ඉස්කෝලේ ගිහින්ගෙන ගත්ත වචනේ හරි, පුංචි කාලේ ඉගෙන ගත්ත වචනේ හරි නෙමෙයි ධර්මයේ අර්ථය කියන්නේ. එත ආත්ම දෘෂ්ටිය අනාත්ම දෘෂ්ටියක් නෙමෙයි අනාත්ම දර්ශනය. දැන් අනාත්ම දර්ශනේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ පහළ වෙන අරමුණ තුළ. අරමුණ ඊට පස්සේ රූප දන සංඥා සංකාර පහකට සම්බන්ධ වෙනවා. ආත්ම කොට ගත්තොත් උපාදාන වී අවසන් වෙනවා. ආත්ම කොට ගන්න නැත්නම් උපාදාන නොවී අවසන් වෙනවා. ඒකට කියනවා පංචස්කන්ධය අනාත්මය. දැන් හරිද? චක්කුං අනත්ත, රූපං අනත්ත, සෝතං අනත්ත, සද්දං අනත්ත, අනත්ත අනත් සංඥාවල තියෙන්නේ මොනවා කියලාද? ජීවිතේ ආත්මයක් නැහැ කියලාද? ඇස රූපේ, කන ශබ්දේ, නාසයේ ගන්ධේ, රිත අරමුණු. ඒ සිත අරමුණු කියන එකට පෞත්තයි තී, පිනොත්තයි තී, ධානත්තයි තී. ඒ තරමනේ අනත්ත. එහෙනම් සසර රැඳෙන්නේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි අත්ත ආත්ම කොට ගැනීම. පංචස්කන්ධයේ ආත්මය තමයි සත්‍ය අපාය දිවි ලෝකේ බහිනිය ලෝකේ අවිද්වාන්නේ. ඒ ඔක්කොගෙම මිදෙන්න බුදුන් වහන්සේ පංචස්කන්ධය අනාත්මය දේශනා කළා. ඇස් දෙකට බලන්න බෑ. අල්ලා ගැනීම ආත්ම කොට ගැනීම, අල්ලා නොගැනීමෙන් අනාත්ම. අවිතිය අපට මෙතෙන් දෙන්න අවුරුදු 40ක් සිත පිටකේ පරිහරණය කළා, සිත දලපලා මොහොතින් මොහත මොහොතින් මොහත එස කියන්නේ අක්ෂිකාශේන මේ ප්‍රසාදේ කියලා තේරුම් ගන්න. රූපේ කියන්නේ ඉස්සරහින් තියෙන එක නෙමෙයි සිතට එන සවනල්ල කියලා තේරුම් ගන්න. ඒ වගේම පේන්නේ හැට නෙමෙයි සිතට කියන එක තේරුම් ගන්න. ලෝකේ තියෙන ඔක්කොම දකින්න සිතට පහළ වෙන ත්‍රිල අක්ෂරෙන් කියන තේරුම් ගන්න කලක් යනවා අපිට. තාමත් ඔබ බොහෝ දෙනෙක් දන්නේ නැති ඔබ මේ දකින්නේ ඉස්සරලෝ ඉස්සරහ තියෙන එක කියලා කිව්වට ඒකේ උදව්වෙන් ඔබ ඉස්සරහේ ඉඳලා තමයි දකින්නේ කියලා. ඒක තේරුම් ගන්නකොට තමයි බුදුරේකුගේ වටිනාකම තේරෙන්නේ. ඒක සියුම් දහමක් කියලා කියනවා. හරි ඉතින් අපි කාලය අවසන් වෙනකන් යනවා. මං හිතනවා ඔබට අනාත්මය තේරුම් ගන්න උදව් වෙන්න ඇති කියලා. එහෙනම් සෝවාන් වලින් එහා පැත්තට තමයි අනාත්ම දර්ශනය වළංගු වෙන්නේ. ඊට මෙහා පැත්තේ බුද්ධ වෙන්ද අනාත්ම වචනයක් විතරයි උන්ගේ දර්ශනය ආත්ම. පෘථග්ජන කියලා කියන්නේ ආත්ම කොට ගත්ත අයද. උගතුන්, බුද්ධිමතුන්, නැනවතුන්, ධනවතුන්, කුලවතුන්, නායකින්, ලොක්කන්, බොක්කන් ඉන්න පුළුවන් ඕන තරම්. ආත්ම දෘෂ්ටියක. එනවාද බුදුන් වහන්සේ කියලා කියන. සිතා පංචස්කන්ධය හරියට තේරුම් ගත්තනම් පංචස්කන්ධයේ ආත්මේ පංචපාදානස්කන්ධයේ දුක්ඛ. දුකින් මිදෙන්න පංචස්කන්ධේ උපාදාන නොවිය අසන්න පංචස්කන්ධය අනාත්මය. පළවෙනි ධර්මදේශනා බුදුන් වහන්සේගේ දෙවෙනි ධර්මදේශනාව. ඒකේ තියෙන්න ඕන නැද්ද සියලුම ධර්ම මාර්ග නිවන් මාර්ග? නැත්නම් පස්සල් උදහල කොහොමද අනාත්මයටපත් වෙලා දුකින් මිදෙන්නේ? ඊට එහා මෙහා පැත්තේ දේශනා කරන මොනම ධර්මයක්වත් තෝර නැහැ මේක තේරුම් ගන්න පුළුවන්. අභිධර්මයේ හරි ශික්ෂාවද වෙනවිලා උපසම්පදාරි තව රටේ තොටේ ඊට පස්සේ ಜಾති පනවන්න ඇති නේ මොනතර. ඒව තිබිලද පස්සක ප්‍රවසන්තෝ වහන්සේ රහත් උනේ. හිතන්න මේවා කියන්නේ. ධම්මස්සපය දේවාය කියන ප්‍රාර්ථනය කරමින් නිහඬ වෙනවා නැවත හමු වෙනවා.